සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සංයුත්තනිකායේහි අභිසමය සංයුත්තේහි ගහපති වග්ගයට අයිති පංච භය වේර සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක්ගේ ළඟ තියෙන ලක්ෂණ පැහැදිලි කරමින් දේශනා කළා වූ සූත්‍රය. එක් කලෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේහි වැඩවාසය කරන අවස්ථාවක අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනට පැමිණියා. එහෙදී සිටුතුමා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පස්සේකින් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සිටුතුමා වෙනුවෙන් කාරණාවක් දේශනා කළා. යතෝකෝ ගහපති අරිය ශාවකස්ස පංච භයවේරාණි භූපසන්නානි හොಂತಿ. ගෘහපතිය, යම් කිසි කාලයක ආර්ය ශ්‍රාවකයාගේ බිය සහ වෛර ඇතිවීමට හේතු වන කරුණු පහක් සංසිඳුනේ වෙයිද? චතෝහි සෝතාපට්ටියංගේහි සමන්නාගතෝ හෝති. ආර්ය ශ්‍රාවකයාගේ සතර සෝතාපට්ටියංගයන් සමන්නාගත වූයේ වේද? අරියෝ චස්සඤායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටිවිද්ධෝ. ආරයෝ ඥාය ප්‍රඥාවෙන් මනාව දැක්කේ වෙයිද? සෝ ආකංකමානෝ අත්තනාවත්තානම් ව්‍යාකරෙය්‍ය. ඔහු කැමතිනම් ඔහුට තමා ගැන යම්කිසි විස්තරයක් කරන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ තමයි කීන නිරයෝම්හි, තමන් නිරයෙන් වෙන් වෙච්ච කෙනෙක්, මිදිච්ච කෙනෙක්. කීන තිරච්ඡාන යෝනියෝ, තිරිසං යෝනියෙන් වෙන් වෙච්ච කෙනෙක්, මිදිච්ච කෙනෙක්. කීන පෙත්ති විසයෝ, ප්‍රේත ලෝකයට ඉපදීමේ අවස්ථාවෙන් මිදිච්ච කෙනෙක්. කීනාපාය දුග්ගති විනිපාතෝ, අපාය දුගතියට වැටීමෙන් දුරුනේ, වෙන් වුනේ මිදුණු කෙනෙක්. සෝතාපන්නෝ හමස්මි, සෝතාපන්න වූයේමි. අවිනිපාත ධම්මෝ, පහළට නොවැතෙන ධර්මයෙන් යුක්ත වූයේ වේද? නියතෝ සම්බෝධි පරායනෝ, නියත වශයෙන්ම සම්බෝධිය කරා යන කෙනෙක් කියලා ඔහුට කියන්න පුළුවන්. මේ සූත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ සෝතාපට්ටි බවට පත් වෙච්ච ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයෙක් ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණ තුනක් පැහැදිලි කළ දෙනවා. එකක් තමයි ඔහු බය සහ වෛරයේ ඇතිවීමට හේතු වන කරුණු පහකින් දුර්වල ඉන්නේ. ඒ කියන්නේ ඔහු පංචශීලය ආරක්ෂා කරන කෙනෙක්. ඒ වගේම ඔහු සතර සෝතාපට්ටි අංගයන්ගෙන් යුක්ත කෙනෙක්. ඒ වගේම ඔහු ආර්ය න්‍යාය, හේතුඵල ධම, ඉදාපච්චතාවය නැත්නම් පටිසම්පාදයේ මනවින් දැකලා වාසය කරන කෙනෙක්. ඒ වගේම ඔහු මෙන්න මේ කරුණු තුන නිසාම ඔහුට ඊටාම නිවැරදිව කියන්න පුළුවන්, තමා ගැනම තමාන්ට විග්‍රහ කරන්න පුළුවන්, තමන් සතර පායින් මිදිච්ච සෝතාපන්න වුණු නියත වශයෙන්ම නිර්වාණ අවබෝධය කරා ගමන් කරන කෙනෙක් කියලා ඔහුට පැහැදිලිව කියන්න පුළුවන් කියලා. මේ පංච භය වේර සූත්‍රයේ මූලික වශයෙන් සඳහන් වන්නේ මෙන්න මේ කාරණා තුන. ඒ අතර මුලින් සඳහන් වෙනවා ඔහු ප්‍රාණඝාතාදී පස්පවෙන් දුර්වෙච්ච කෙනෙක් කියලා. සූත්‍රයේ පැහැදිලි කරනවා යං ගහපති පානාතිපාති පානාතිපාත පච්චියා දිට්ඨ ධම්මිකම්පේ භයං වේරම් පසවති, සම්පාරයි කම්පේ භයං වේරම් පසවති, චේතසිකම්පේ දුක්ඛං දෝමනස්සං පරිසංවේදේති, පානාතිපාතා පටිවිරතස්ස ඒවන්තං භයං වේරං ඕපසන්තං හෝති. ගෘහපතිය, යම්කිසි පානාතිපාතයේ යෙදෙන පුද්ගලෙක් වෙනවනම් ඒ ප්‍රාණඝාතයේ යෙදීම හේතුවෙන් මේ ජීවිතයේ වශයෙන් බයක් වෛරයක් ඔහු තුළ හට ගන්නවා නම්, පරලෝක වශයෙන් යම්කිසි බියක් වෛරයක් හට ගන්නවා නම්, චේතසික වශයෙන් නැත්නම් මානසික වශයෙන් දුකක් දොමනසක් හට ගන්නවා නම්, පානාතිපාතයෙන් ප්‍රාණඝාතයෙන් දුර්වෙච්ච තැනැත්තාට අන්න ඒ බය දුරවුණු තැනැත්තෙක් වශයෙන් සඳහන් කරන්න පුළුවන් කියලා. අදින්නා දාන නැත්නම් සොරකම, කාමවරද හැසිරීම, මුසාවාදය, හෙවත් බොරු කීම, ඒ වගේම මද්ද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ පස්පව පිළිබඳව මොහොත බියක් හටගන්නේ නැහැ. ඒ පස්පව කරන කෙනාගේ තියෙන බිය වෛරය තමන්ගේ ජීවිත තුළින් හටගන්නේ නැහැ. තමන් ඒකින් මිදිච්ච කෙනෙක් කියලා ඔහුට තමන් ගැන නිවැරදිව සතුටෙන් අභිමානින් සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණය තමයි සතර සෝතාපට්ඨියංගයන්ගේ යුක්තයි. බුද්ධ අවේක්ෂා ප්‍රසාදේන සමානාගත හෝති, ධම්ම අවේක්ෂා ප්‍රසාදේන සමානාගත හෝති, සංඝේ අවේක්ෂා ප්‍රසාදේන සමානාගත හෝති, අරියකන්තේහි සීලේහි සමානාගත හෝති කියපු විදිහට බුදු දම සංඝ කෙන තෙරුවන් කෙලේ ආචර ප්‍රසාදයක් නවිනස්සන ශ්‍රද්ධාවක්. ඒ වගේම ආරේඛාන්ත සීලය, ආරයන් වහන්සේලා විසින් වර්ණනා කරපු සීලය. ගිහියෙක් නම් ආජීව අට්ඨමක සීලය, භික්ෂුවක් නම් ඒ භික්ෂුවට අදාළ වූ සීලය. ඔහු අඛණ්ඩේහි, අච්චිද්දේහි, අසබලේහි, අකම්මාසේහි, බුජිසේහි, විඤ්ඤු පසත්තේහි, අපරාමට්ඨේහි, සමාධි සංවත්තනිකේහි කියපු විදියට ඔහුගේ සීලය තැනින් තැන කැඩිච්ච සීලයක් නෙවෙයි. ඔහුගේ සීලය සිදුරු තියෙන සීලයක් නෙවෙයි. ඔහුගේ සීලය කබර තියෙන සීලයක් නෙවෙයි. නුවණැත්තන් විසින් ප්‍රශංසා කරපු, සමාධියට බර වෙච්ච, සැබෑ ආර්ය වූ සීලයක්, ප්‍රඥාව සමග මුස්වෙච්ච සීලයක් තමයි ඔහුගේ ජීවිතය තුළ තියෙන්නේ. ඊළඟ කාරණය තමයි මේ ආර්ය ශ්‍රාවකයා අරියෝ ඥායෝ පඤ්ඤායි සුදිට්ඨෝ හෝති සුප්පටිවිද්ධෝ කියපු විදියට ආර්ය ඥාය ප්‍රඥාවෙන් දැකලා මනාව අවබෝධ කරගෙන වාසය කරන කෙනෙක්. කොමක්ද ආර්ය ඥාය කියලා මෙහි විස්තර කරන්නේ? ඒ තමයි පටිච්චසමුපාදය කියන එක. පටිච්චසමුපාදය නැත්නම් ආර්ය ඥාය නැත්නම් ඉදාපච්චතා කියන මේ වචන වලින් විස්තර කරන. ඉති ඉමස් මෙ සති දම් හෝති, ඉමස් උප්පාදාය දම් උප්පජ්ජති. මේ ඇති කල්ලි මේ තියෙනවා, මේ ඉපදීමේ මේ හට ගන්නවා. ඉමස්මින් අසති දන්න හෝති, මේ නැති කල්ලි මේ නෑ. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා කියන කාරණය. එකුමක්ද යදිදම් අවිද්‍යාපච්චා සංඛාරා, සංඛාරපච්චා විඥානං ආදී වශයෙන් සඳහන් කරන පටිච්චසමුප්පාදයේ අංග ටික. අවිද්‍යා සාගතව අපි රූපයන් දැස බැලුවොත්, ඒ නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් හැටියට අරගෙන අපිට සංස්කාර විඥාන නාම රූප ආදී මේ පටිච්චසමුප්පාද අංග ගොඩ නැගිලා එහි ප්‍රතිඵල විදියට ජාතිපච්චා ජරා මරණං කියන මෙන්න මේ ජරා මරණ ස්පර්ශ කරන ස්වභාවයට භවයට අපි ගමන් කරනවා. මෙන්න මේ න්‍යාය හරියට දැකගෙන මෙහි නිරෝධය යම් කෙනෙක් තේරුම් ගත්තනම් ඔහු ඇහෙන් රූපයක් දකිනකොටම මේක නිරුද්ධ වෙච්ච රූපයක් මේ මනෝවිඥාණයෙන් දකින අවස්ථාව ඒ දකින මනෝවිඥාණයත් හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයේ මැනවින් තේරුම් ගත්තොතින් අවිජ්ජායත්වේ වශයෙන් සිවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන විදියට මේ පටිච්චසමුපාදය චක්‍රේ නිදහස් වන ආකාරයේ දර්ශනයට ඔහුපත් වෙනවා. මෙන්න මේ න්‍යාය මනවින් දැකපු කෙනෙක් තමයි සෝතාපන්න ශ්‍රාවකයා කියලා කියන්නේ. අනේ ශ්‍රාවකයා තුල තියෙන සුවිශේෂී ලක්ෂණ තුනක් තමයි පංච බය වේර සූත්‍රයෙන් සඳහන් කරන්නේ. ඔහුට මේ ලෝකයේ වශයෙන් කිසිම බයක් නැහැ. ඔහුට මරණයෙන් පස්සේ අපාගත වීම පිළිබඳව කිසිම බියක් සැකක් නැහැ. ඔහු මානසික දුක් පීඩා රසකින් නිදහස් වෙච්ච කෙනෙක්. හරියට මහ පොළොව පස් දෙකෙන් පස් පොදක් ගත්තා වගේ, ඒගත්තු පස් පොද වගේ ඔහුට තව නිදහස් වෙන තියෙන දුක, නිරුද්ධ කරන්න තියෙන දුක, මේ මහ පොළොවේ තියෙන පස් දෙක වගේ ඔහු මේ වෙන විට නිරුද්ධ කරපු දුක. ඔහු මේ සංසාරයේ තව භවයන් 8කට වඩා ඔහු යන්නේ නැහැ. නැතේ භවං අට්ඨමන්නාදියන්ති කියලා රතන සූත්‍රයේ දැක්වෙන්නේ එකයි. ඒ වගේම ඔහු තින්න විචිකිච්ඡෝ, ඔහු විචිකිච්ඡාව දුරු කරපු කෙනෙක්, සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනෙක්, සීලබ්බත පරාමාසය දුරු කරපු කෙනෙක්. එතනත් චචාබිඨානානි අබබ්බෝ කාදුන් කියපු විදියට ඔහු කරුණෝ හයකට කිසිසේත්ම පත් වෙන්නේ නැහැ. ඒ තමයි ආනන්තර කර්ම පහත්, නියති මිත්‍යා දෘෂ්ටියක් කියන මෙන්න මේ ස්වභාවයට ඔහු කවදාවත් පත් වෙන්නේ නැහැ. ඔහු දිනෙන් දින ආර්ය මාර්ගය ඔස්සේහි ආර්ෂ්ටංග මාර්ගය ඉදිරියට ගමන් කරන පුද්ගලයා බවට පත් වෙනවා. ඉතින් අපත් උපරිම උත්සාහ කරමු මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම මේ පංච බය වෛර ඇතිවන කරුණ වලින් දුර වෙලා සෝතාපට්ඨි අංගයන්හි මනවින් පිහිටලා මේ ආරණ්‍යය මනවින් පසක් කරගෙන ආරෂ්ඨංගික මාර්ගයේ නැමැති ශ්‍රෝතියට දියපහරට බැසගත්තු පුද්ගලයන් වීමට අපත් උත්සාහ කරමු. ඒ සඳහා ඔබ හැම දෙනාටම ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පන්නසල සේවා, මේ උතුම් ධර්ම ශ්‍රවණයේ කුසලයෙන් ධර්මාබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.